2015 වසරේ දෙවෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන ඔබ අන් අයගේ ප්‍රධානීක හෝ සේවකෙක් නොවිය යුතුය. ඔබ කල යුත්තේ කරන්නෙකු විය යුතුය. ජීවිතයේ කියන අපූරු විශ්වවිද්‍යාලය ඇතුල් වෙලා ජීවිතය හදාරන පිරිසක් තමයි බුදුහාමුදුරුවන්ගේ නිවන් මඟ සොයන පිරිස. ඒත්තු ඉගෙන ගන්න තමන්ගේම සිතුවිලි, තමන්ගේම ඉන්ද්‍රයන් වෙන කිසිවක් නෙමෙයි. අචංචා ස්වාමීන් වහන්සේ කියපු කාරණයක් මට මතක් වෙනවා, නිතරම මතක් කරනවා. මිනිසාට සියලු ප්‍රශ්න උද්ගත වෙන්නේ ඇති වෙන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින් කියන කාරණේ බුදුරජාණන් අචංචා හාමුදුරන් වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ ඉගෙන ගන්න නිහඬ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. අපි සාමාන්‍ය විදියටත් නිහඬ වෙනවා. ඒ නිහඬතාවය තුළ ලොකු අධ්‍යාත්මික ශබ්දයක් තියෙනවා. කාට හරි පුළුවන් කෙනෙකු නිහඬ කරන්න, එහෙම නිහඬ කළත් එයා තුළ තියෙන විශාල ශබ්දයක්. තමන්ටත් පුළුවන් නිහඬ වෙන්න, එහෙම නිහඬියාවටපත් උනත් එතන තියෙන්නේ ශබ්දයක්. මොකද්ද ශබ්දය? මා නිහඬව සිටිය යුතුයි කියන මහා හඬ එතන තියෙනවා. ඒ හඬ නිසා පීඩනය, ඒ තනත්තාට තනත්තියට ඇති වෙනවා. එහෙම නම් ඉතින් අපිට තේරෙනවා ඇත්තටම අපි නිහඬව සිටීමට දන්නේ නැහැ. නිහඬව සිටීමට දන්නේ නැහැ. නිහඬව සිටින්නේ කෙසේද? තෙරපගෙන, උහුලගෙන, දරාගෙන සිටීම නිහඬතාවය නෙමෙයි. ඒ තුල ඒ ඇති වෙන පීඩනය මහ හඬක්. අවිද්‍යාව, එහෙම නැත්නම් වැරද්ද නිසා තමයි අධ්‍යාත්මික සියලුම චේතනා කර්ම සැකසෙන්නේ. අවිද්‍යාව පදනම් කරගෙනමයි. ඒ කියන්නේ නිවැරදි ක්‍රමවේදයට දර්ශනය මෙහෙවුනේ නැති නිසාමයි. එහෙම නැත්නම් චේතනා බලයක් සැකසෙන්නේම නැහැ. චේතනා බලයකින් සිතන ඒ චේතනාව ගැන විමසුන් නුවණින් බැලිය යුතුයි. එහි ඇති විද්‍යාත්මක භාවය ගැන මම කියලා තමන්ට දැනෙන හැඟීම ගැන විමසුන් නුවණින් බැලිය යුතුයි. මගේ කියලා හැඟෙන දේවල් පිළිබඳව විමසුන් නුවණින් බැලිය යුතුයි. අපි කවුරුත් දන්නවා මැරෙනවා කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ජීවත් වෙලා ඉන්නේ මේ මමයි කියලා හිතනවා. ජීවත් වෙලා ඉන්නේ මේ මම නිසාම තමයි අපි කවුරුත් මැරෙනවා, එහෙම නැත්නම් නැති වෙනවා කියලා මිනිස්සු කියන්නේ. ජීවත් වෙලා සිටින්නේ මම නොවේ නම් එයා කිසිදා මැරෙන්නේ නැත. අතහැරෙන්නේ අල්ලාගත්තු දෙයක්මයි. අතහැරපු දෙයක් තුල අතහැරීමට දෙයක් නැත. අතහැරෙන්නට දෙයක් නැත. බාහිර බැඳීම් නොවේ ඔබ ඉවත් කළ යුත්තේ අධ්‍යාත්මික චේතනාමය බැඳීම්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය. කර්මය කියන්නේ චේතනාව, චේතනාව කියන්නේ කර්මය. ක්‍රියාව කොතනද එතන චේතනාව, චේතනාව කොතනද එතන ක්‍රියාව. ඔබ දන්නා කියන දෙයක් නොවේ සද්ධර්මය කියන්නේ ඔබ නොදන්නා කියන දෙයක්. කෙනෙකු හිතන්න පුළුවන් මේ හිතන් නැතුව ඉන්න කියන්නේ, මේ සිතුවිලි දිහා බලාගෙන ඉන්න කියන්නේ, මේ සිතුවිලි ගණන් නොගෙන ඉන්න කියන්නේ කියලා. එහෙම දෙයක් නොවේ. මේ උත්සාහ කරන්නේ ඉන්ද්‍රයන් කම්පනය කරන්න බැරි ස්ථානයකට ඔබ රැඟෙන යන. ඉන්ද්‍රයන් සය නැමැති නිවහනේ වාසය කරන ඔබ, ඉන්ද්‍රයන් හයක්ම භාවිතා නොකරන අවස්ථාවට රැඟෙන ඉන්න. සංවේදීතාවන් වලින් නව නිර්වාණය හඳුනාගන්නේ සංවේදීතා ඉක්මවා යන මොහොතේ. ඇසින් නව නිර්වාණය දකින්නේ ඇස ඉක්මවා දකින මොහොතේ. සංවේදීතා ඉක්මවන්නේ කෙසේද? ඇස ඉක්මවන්නේ කෙසේද? ඔබ ඇසින් කරන කාර්යය අවසන් කරන්න ඕන. ඉන්පසු ඔබට ඇස ඉක්මවීමේ භාග්‍ය ලැබෙනවා. වේදනාවෙන් කරන කාර්යය අවසන් කරන්න ඕන. ඉන්පසු ඔබට වේදනාව ඉක්මවීමේ භාග්‍ය ලැබෙනවා. කෙනෙක් නැතුව, පුඤ්ජලයක් නැතුව, ඉන්ද්‍රියන් සයක් නොමැතිව අපූරු නිරෝධය, සියල්ලගෙන්ම නිදහස් වූ අවස්ථාව. ඔබේ මනසේ තියෙනවා ඒ දේ ඔබ සාගත යුතුයි. හිතේ බර සැහැල්ලු කරගන්න. හිතේ තිබෙන දෘෂ්ටිය, හිතේ තියෙන ඕනෑපාකම්, සිතේ තියෙන අතීත අනාගත වර්තමාන කාලීන තොරතුරු සියල්ල නිදහස් කර හරින්න, පා කර හරින්න, දියව යන්නට ඉඳ හරින්න. ඔබ මායයි එකතු කරගත් කන්ද දියව යන්නට ඉඳ හරින්න. මම යයි සලකන පුජ්‍යලත්වය දියව යන්නට ඉඳ හරින්න. භෞතිකව කිසිවක් අහිමි නොවි දර්ශනයෙන් ඔබ කිසිවකට නොඇලෙන නොගැටෙන කෙනෙක් බවට පත් වෙනවා. මමයයි නිර්මාණය වූ කන්ද දියව යන්නට ඉඩ හරින්න. ඔබ විවෘතව සිටින්න. දියව යන්නට ඉඩ හරින්නේ කියන කේ අදහස ක්‍රියාවෙන් තොරව අතහැරෙන ස්වභාවයට පත්වීම. අතහැරීමකින් තොරව අයිස් කැටයක් දියව යන එක කවුරුත් කරන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ උපාදානස්කන්ධය ක්‍රියාවට බැසගන්නේ නැතුව දියව යන්නට ඉඩ හරිනවා. එක් ක්‍රියාවක් අත්හැර තව ක්‍රියාවකට නොපැමිණ සිටිනවා. ඒ ආකාරයෙන් දිගින් දිගටම දිය කර හරින්න. කිසිවක් දරා නොගන්න, සෑම විටම නිදහස් වන්න, කිසිදු දෙයකට වටිනාකමක් අඩුවෙන් හෝ වැඩියෙන් ලබා නොදෙන්න, හොඳ හෝ නරක වශයෙන් වටිනාකමක් ලබා නොදෙන්න. ධර්මය මෙයයි කියා නිර්මාණයක් තමා තුළ ඇති කර නොගන්න. ධර්මයට අනුගත වන්න. දේශනා කරන ලද ධර්මයට අනුගතව නිවැරදි ආකාරයෙන් මෙහෙවන්න. එය සංස්කාරයක් නොවන්නට, චේතනාවක් නොවන්නට නිවැරදි අවබෝධයෙන් ගත් කල හේතු වෙනවා. කරන හැම වැඩක්ම චේතනා සහිතයි, කර්ම සහිතයි. කර්ම සංඥා ඇති කර නොගන්න. කර්ම සංඥාවක් නොදී නිරෝධ සංඥාව දෙන්න. තමන්ගේ නුවණට, තමන්ගේ මොළයට තමන් ලබා දෙන්න ඕන පවිත්‍ර වූ නිකලැල්ලෝ නිරෝධ සංඥාව. සංඥාව කියන්නේ දැන් කවුරු හරි දෙස බලන්න තමන්ගේ හිතේ තියෙන සංකල්පයේ ඥානයට ලබා දෙන යෝසී බැලීම. කාක්කා කියන සංඥාව දීලා කාක්කෙක් දිහා බලනවා. මුවා කියන සංඥාව දීලා මෝයෙක් දෙස බලනවා. මල කියන සංඥාව දීලා මලක් දෙස බලනවා. එහෙම බ්ලොක් එකක් දෙන්නපා නිරෝධ සංඥාව ලබා දෙන්න. පවිත්‍ර, නිකල, නොකෙඩෙන, නොබිඳෙන, නොවනස්වන, කිලිට නොවන ඒ නිරෝධ සංඥාව, නිරෝධ සීලය, විමුක්ති සීලය ලබා දෙන්න. ඒ තුල වාසය කරන්න. ඒ සීලය ප්‍රකට කරන්න. මුකුත් නැති තැන කලබල නොවී එයම වඩන්න. මුකුත් නැති තැන දෙයක් ඇතිවීමට අවශ්‍ය නැත. නිරෝධ සංඥාවෙන් වාසය කරන්න. නිතරම තමා දෙස බලන්න තමා සංඥාවක් තුලද සිටින්නේ. එසේනම් ඒ සංඥාවෙන් නිදහස් වෙන්න. සංඥා නැති ඇලෙන ගැටෙන ක්‍රියාකාරකම් වලට නොපැමිණෙන තැන සංඥා නැති තැනට අපි කියන්නේ නිරෝධ සංඥා. නිරෝධ සංඥාව ප්‍රකට කරන්න. බාහිරින් එන සිතිවිලි පිළිබඳව කලබලයක් ඇති කර නොගන්න. ඒවා බොහෝ දුරට ඔබගේ අවශ්‍යතා මත ඔබ මොලේ තැම්පත් කරන ලද එලාම් එකක් වෙන්න පුළුවන් ඒ නාද වෙන්නේ. ඒ නිසා ඒව පිළිබඳව නොසලකා ඔබේ ගැඹුරු අධ්‍යාත්මය තුළ නිරෝධ සංඥාව තහවුරු කරන්න. බොහෝ වෙලාවට ඔබ නිරෝධ සංඥාව පුරුදු කරන්න තව සංඥාවක් අරගෙන ඇති. ඒ තමයි නෙවැරදි ආකාරයට ධර්මානුධම්ම පටිපත්ති පුරා ගන්නට නොහැකි කම, එහෙම නැත්නම් ලදරුකම, ආරි භාවයේ ලදරුකම. නිරෝධ සංඥාව පුරුදු කරන්න තව සංඥාවක් හදාගෙන ඇති. හේතු සාධක නොදක්වා තැහැරීම. හේතුවක් දක්වලා තහරින්න තමයි අපේ අධ්‍යාත්මය පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පුතජනකම. එහෙත් හේතු සාධක නොදක්වා තහරින තැනයි සංඥාව නිරෝධය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දියව යන්නට ඉඩ හරින්න කියන වචනය පාවිච්චි කරන්නේ. සියල්ල දියව යන්නට ඉඩ හරින්න. මෛත්‍රියත්, කරුණාවත්, වෛරයත්, ක්‍රෝධයත්, අනුකම්පාවත්, දයාවත්, ප්‍රේමයත්, පුජ්‍යලත්වයත්, ඇලීමත්, ගැටීමත් මේ මහා කන්ද ඔබ තුල තියෙන දියව යන්නට ඉඩ හරින්න. ඔබ එය තදින් ග්‍රහණය කරගත් ස්වභාවයේ නිදහස්ව විවෘතව සිටින්න. ඒ ආකාරයෙන් අතහැරීම පුරුදු කරන්න. බිය නොවන්න. අවිද්‍යාත්මක ලෝකය ඉක්මවා විද්‍යාත්මක ලෝකයට පිවිසෙන්න. අල්පාශ්වාදනීය ලෝකීය සිතුවිලි චේතනා අතර බැඳෙනවට වඩා මනෝ සංඛාරයක් තුළ සිහින මායාවක් තුළ සිටිනවට වඩා බොහෝම ශ්‍රේෂ්ඨයි මේ මනෝභාවයෙන් ඉවත්වීම, මනෝ ලෝකයෙන් ඉවත්වීම. ධර්ම අවබෝධය යනු මනෝ ලෝකයෙන් ඉවත්වීමයි. බලන්න, ඔබගේ හැම සංඥාවක්ම මනෝ ලෝකයක්. මනෝ ලෝකයෙන් ඉවත්වන්න. සංඥාව අතහරින දැඩි කොට තව සංඥාවක් නොගෙන ප්‍රඥාවෙන් සමබර කරන්න. හොඳින් සැලකිලිමත් වන්න. එවිට ඔබ සහනශීලීත්වයට පත් වෙමි ගමන් කරනවා. වේගයෙන් ධාවනය වන වාහනයක් පාලනය කිරීමට අපහසු තත්ත්වයක් දැනෙනවා වාගේ ඔබ තුළ යම් අපහසු තත්ත්වයක් දැනේ. නමුත් ඔබ තරංගයේ ජයග්‍රහණය කරන්න නම් මනාව ධර්මානුකූල පාලනය සහ වේගය තිබිය යුතුයි. කිසිදු දෘෂ්ටියක් නොගන්නා වූ අවස්ථාවට පැමිණෙන තුරුම ඒ තත්ත්වයට මනස සකස් වෙන තුරුම අනුගත කරන්න. ධම්මානු ධම්ම පටිපත්තේ, ධර්මයට අනුව හැසිරවීමක් ප්‍රතිපත්තියක් තමා තුළ සකසන්න. නිරෝධ සහගත වටපිටාවක් සකසන්න. යමක් මනසින් සම්පූර්ණයෙන්ම අත්හැරීමට තියෙන එකම ක්‍රියාමාර්ගය තමයි ඒ දේ සමග ඇලීම හෝ ගැටීම ඇති කර නොගැනීම. එහෙම නැත්නම් එයට වෛර නොකිරීම, එය සමග තරහ නොවීම, ඒ වගේම එය පිළිගැනීමෙන් තොරවීම. සංඥාවෙන් හිස මත තබා ගන්නා වූ ස්වභාවය අත්හැර දැමීම. එය වීරයෙන්, විමර්ශනයෙන්, අවබෝධයෙන් සිදු කළ යුතුයි. අවබෝධය මදිනම් එක නැවත නැවත එන්න පටන් ගන්නවා. වීරය මදිනම් නැවත නැවත එක එන්න පටන් ගන්නවා. විමසුන් නුවණින් කරුණු ඒත්තු ගන්නන් නැත්නම්, හරියට ධර්මයේ තේරුම් අරගෙන සම්බන්ධ කරන්නේ නැත්නම් ඒව නැවත නැවත එන්න පටන් ගන්නවා. සිතිවිලි වල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, සිතිවිලි වලට යටින් පවතින චේතනාවයි. චේතනාවක් බැඳුනහම ඔබ දන්නවා මගේ කරගත්ත දෙයක් ඔස්සේහි යම්කිසි මානසික දැඩි බවක් තියෙනවා. මගේ නොවුණු වාහන පාරේ දුවනවා, ඒව පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒව වාහන තමයි. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. විවිධ මිල ගණන් වල, විවිධ වටිනාකම් වල තියෙන ඒ මොනම විදිහේ වාහන ගියත් ඒව අපිට ප්‍රශ්න නෙමෙයි. ඒ වගේ ඔබේ කියලා ගැටෙන සිත, ඇලෙන සිත තුලයි ඔබට ප්‍රශ්නේ තියෙන්නේ. සිතුවිල්ල තුල නෙමේ, සකසන චේතනාව මත. චේතනා නිරෝධ වුණාම සිතුවිලි තිබ්බත් අනුන්ගේ වාහන පාරේ යනවා වගේ. සමහර දේවල් සේවනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතා හැටියට පෙන්නනවා. යම්කිසි පිපාසයෙන් පීඩාවක් ඇති වෙනවා නම් වතුර ටිකක් බිව්වහම ඒක ප්‍රහාණය වෙලා යනවා. මදුරුවෙක් කන නිසා ඇති වෙන පීඩාවක් තියෙනවා, මදුරුව ආයතන ඉවත් කළාම ඒ පීඩාව නැති වෙලා යනවා. ඒක විදර්ශනාවෙන් ඉවත් කරන්න බෑ. ඒකට ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් ආන්න මනසේ සැහැල්ලුව හට ගන්නවා. කාට හරි අමතුමක් දෙන්න තිබුණා කියලා ඔන්න එනවයි කියලා පරක්කු වෙනවයි නම් ඒකට ඔන්න හිතෙනවා තමන්ට මේක කියන්න ඕන කියන්න ඕන, මෙයාට නැත්තම් යම් මිනිස්සු රස්තිය ආදි වෙනවා කියලා. අන්න බලන්න සේවනයෙන් ප්‍රහාණය කරනවා. අපි ඉක්මනින් එළියට ගිහිලා කෝල් එකක් තියලා කියනවා අපි එනකොට පරක්කු වෙනවා කියලා. ඊට පස්සේ අර එන සිතුවිල්ල එතනම නැති වෙලා යනවා. එහෙම තමයි සේවනයෙන් ප්‍රහාණය කරන ධර්මතා. විසඳුවොත් ප්‍රශ්න ඉතිරියක් ඇති වෙනවා, අත්හැරියොත් ප්‍රශ්න ඉතිරි නැතුවම ඉවත් වෙනවා. පුජ්‍යලයා විසඳනවා වෙනුවට පුජ්‍යලත්වයෙන් තොරවීමයි වැදගත්. පුජ්‍යලත්වයේ තරම් ප්‍රශ්නයක් පුජ්‍යලයට තව නැත. එබැවින් ඔබ මහා ප්‍රශ්නය විසඳන්න පුජ්‍යලත්වයේ අතහරින්න සියලු ප්‍රශ්න විසඳනවා. ඔබ ළඟ ඇති කිසිදු සිතුවිල්ලක් නරක නැත. ඔබ ළඟ ඇති කිසිදු සිතුවිල්ලක් හොඳද නැත. ඔබ ළඟ ඇති සමස්ත සිතුවිලි හා චේතනා පරම්පරාව හොඳ නරක වශයෙන් නොබෙදා අත්හරින්න. හොඳට අවධාරණයට ගන්න, මතකයට ගන්න මේ කාරණය. ඔබ ළඟ ඇති සියලුම චේතනා, සියලුම සිතුවිලි හොඳ නරක වශයෙන් නොබෙදා අත්හරින්න. ඒ අනුගත කරගන්න ඔබ ළඟ. බලන්න ඔබට ලැබෙන සහනය හොඳ නරක ලෙස බෙදෙන එකම තමයි ඔබේ ළඟ තියෙන අසහනය. හොඳ නරක ලෙස නොබෙදා අත්හරින්න. බෙදලා අත්හරින්න ගියාම පීඩාව, නොබෙදා අත්හරින්න. නැවත නැවත තැනෙන සිත ධර්මානුගත කරන්න. දහස් වරක්, ලක්ෂ වරක් ඔබ අනුගත කරන තැන ඔබේ ජීවිතය පරිවර්තනය වෙන්නට පුළුවන්. හරියට ඔටු එක්ගේ පිටේ තියන්න හදන දොඹ ගෙඩිය වගේ ඕක වැටෙනවා. බැලන්ස් කරලා තියන්න හදනවා, ඒක බැලන්ස් වෙන්නේ නැහැ. නමුත් දහස් වරක් ලක්ෂ වරක් තියන්න අනුගත කරන්න එක මොහොතක සමස්ත ජීවිතය අවදි වෙයි. තමා තුළ හිරු පෑවුවා වාගේ මහා ප්‍රභාමත් බවක්, ආලෝකමත් බවක්, නිදහස් බවක් ස්වභාවය තුළින් පරිවර්තනය වෙයි. සියලු බාධක බිඳගෙන හොඳ නරක වශයෙන් නොබෙදා අත්හරින්න ඒ ක්‍රමය නැවත නැවත පුරුදු කරන්න, නැවත නැවත පුරුදු කරන්න, නැවත නැවත සකසන්න. ඔබ සකසනවා ඒ මොහොතෙන් කඩාගෙන වැටේ, නැවත සකසන්න, නැවත සකසන්න. එක මොහොතක ස්ථීර ලෙසම ඔබේ මනස සැකසෙනවා. ඒ ස්වභාවික වෙන දෙයක්. ඒට බය නොවන්න, බිය නොවන්න. හද ගැස්ම වැඩි වුණාට බය නොවන්න. මරණ බිය වාගේ දැනන්නට බය නොවන්න. සියල්ල අභිභව යන විමුක්තිදායක ගුණය අගයන්න. ධර්මය හොඳින් මතකයේ තබාගෙන ඊට අනුගත කරන්න. වරදින දහස් වාරයම හොඳින් ධර්මයට අනුගතව පිහිටවන්න මනස කටයුතු කරන්න. ඒක වරදක් නොවේ. ඒක මමත්වේ නොවේ. ඒක තමයි විදර්ශනා මාර්ගය. ඒක තමයි ඔබගේ ගමම්මග, ඔරුව. වාහනේ බවට පත් වෙන්නේ විදර්ශනාව. විමසමින් අනුගත කරන්න. ධර්මානුකූල ගත කරන්න. ධර්මයේ අනු සද්ධර්මයේ අනු දරා නොගැනීම, අත්හැරීම හෝ අල්ලා ගැනීම නැති දරා නොගැනීම හොඳින් අනුගත කරන්න. මේ කාරණයට අනුව අත්හැරීම හෝ අල්ලා ගැනීම නොමැති අතහැරීම, එයයි ඔබ පුරුදු කර යුතු අතහැරීම. ඊට අනුගත කරන්න. අත්හැරීම හෝ අල්ලා ගැනීම නොමැති අතහැරීම. සියල්ල අතහරින්න, කිසිවක් අල්ලා නොගන්න. සියල්ල අතහරින්න. අතහැරීමම පුරුදු කරන්න. ඇලෙන ගැටෙන සියල්ල අතහරින්න. කරුණාව, දයාව, මෛත්‍රියද, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවද සියල්ල අතහරින්න. කිසිවක් ඉතිරි කර නොගන්න. කිසිවක් ඉතිරි කර නොගන්න. ක්‍රියාවක්, දැක්මක්, සංකල්පයක් කිසිවක් ඉතිරි කර නොගන්න. සියල්ල අතහරින්න. ඒ අනුගත කරන්න. එය පූර්ණත්වයට පත් කරන්න. ඒ වචනය වීරයෙන්, මහන්සියෙන්, කැපවීමෙන් සියල්ල අතහරින්න. මේ දේ ඉතුරු කරගත්තා කියන්න දෙයක් නැතිව සියල්ල අතහැරෙනවා නම් ඒක තමයි අතහැරීම. එවැනි අතහැරීමක් ඔබට පුරුදු කරන්න කියලා කියන්නේ හැම මොහොතෙම අතහැර හැර ඉන්න කියන එක නෙමෙයි. ඔබ හරියටම මනස පිහිටවා සියල්ල අතහරිනකොට ඔබේ ජීවිත පරිවර්තනයක් ඇති වෙනවා. ආයි කිසි විටක කිසි දෙයක් සමග ඇලෙන නොගැටෙන මනසක්, දැක්මක්. ඒක තමයි ලෝකෝත්තර ඥානය හා දර්ශනය බවට පත් වෙන්නේ. නිරායාසයේ මනස බවට පත් වෙන්නේ. ඔබේ මමත්වයේ තියෙන බලය ඉක්මවා යන ඥානීය ධර්ම බලවේගයක් ඔබ තුල ඇති කරන්න ඕන. සංකල්ප මත ඇලෙන ගැටෙන ලෝකය, සංකල්ප ඉක්ම වූ තැන සහනය ඇත කියන ප්‍රත්‍යක්ෂතාවය ඇති කර ගන්න ඕන. සාමාන්‍ය සිතුවිලි ගණනකට නොගෙන රළ බිඳගෙන යන නෞකාවක්සේ ප්‍රධාන වශයෙන් බලපාන දැඩි මමංකාරයේ නැමැති චේතනා බලය අභිබවා යා යුතුයි. එය ඉක්මවා යෑමට නම් චේතනාවට හසු නොවී යා යුතුයි. ඇලීමට ගැටීමට හසු නොවී යා යුතුයි. හේතු නොදක්වා තැහැරීම හෙවත් තවත් මමත්වයකට නොමැදී යා යුතුයි. ඒ මනා මෙහෙවීම සිදු කරන්න. නොබෙදා අතහරින්න, පුජ්‍යලයේ නිර්මාණය නොවී අතහැරීම පුරුදු කරන්න. පුජ්‍යලයකගේ අතහැරීම ගැටීමයි, හේතු දක්වා අතහැරීම ගැටීමයි. හේතු නොදක්වා අතහරින්න, පුජ්‍යලත්වයෙන් තොරව අතහරින්න, සියල්ල අතහරින්න, ක්‍රියාවෙන් තොරව. අතහරින ක්‍රියාවක සිටිත් නම් එයින් අත් මිදෙන්න. අතහරින ක්‍රියාවක සිටිත් නම් එයින් අත් මිදෙන්න. නයි සම්සම් තණ්හාව තෘෂ්ණාව අතර තියෙනවා ආසත්ත භාවය කියන ඒවා තියෙනවා. අන්න ඒ නිසා තමයි නිවන් දකින්න කෙනෙකුට අපහසු වෙන්නේ. ආසත්ත දේවල් තියෙනවා. ඒ ආසත්ත දේවල් තමයි විදර්ශනා කරන්න ඕන. තමන් ඇල්ලලා තියෙන කුමක්ද ආසත්ත, ඒ දේ පිළිබඳව තමයි විදර්ශනා කරන්න ඕන. විමසා බලන්න ඕන. එහි ඇතිවීම, එහි පැවැත්ම, එහි අවසානය. දැන් ජීවිතේට ඇලිලා ඉන්න කෙනෙකුට ජීවිතයේ යහගේ උපත, ජීවිත පවතින කාලය සහ මරණය. වස්තුවකට භාණ්ඩයකට ඇලිලා ඉන්න කෙනෙකුට ඒ වස්තුවේ ඇතිවීම, පැවැත්ම සහ අවසානය. ආකල්පයකට ඇලිලා ඉන්න ඔබ ආකල්පයත් තුළ ඇති හට ගැනීම, පැවැත්ම සහ අවසානය. හරි ලෙහෙසි කාරණය. බර බිමින් තිබ්බහම කුමක් කරන්නද? උසුලා ගැනීම, දරා ගැනීම යනු මෙයයි. යමක් රැක ගන්න තමයි යුදවදීන්නේ. යමක් ප්‍රතික්ෂේප කරන්න, යමක් රැක ගන්න. කිසිවක් රැකගන්නේ නැත්නම්, කිසිවක් උපාදානය කරන්නේ නැත්නම්, කිසිවක් අල්ලගන්නේ නැත්නම් යුදවැදීමක් අනවශ්‍යයි. විවෘත භාවයේ පමණයි තිබෙන්නේ. මනස නිදහස්. අතහැරීම යනු තවත් කෙනෙකුට දීමක්, පරිත්‍යාග කිරීමක් නොවේ. තමා සන්තකව තබා ගන්න ඕනේ කියන සංකල්පය තුල සිටීමත් නොවේ. පොදු විද්‍යාත්මක යථාර්ථය මේ විශ්වීය ධර්මයකි, ස්වභාව ධර්මයකි. මේකේ මම අනුන් කියා කෙනෙක් නැත, තිබෙන්නේ මායා සංකල්පය පමණයි. මෙහි ජාතිවාදයක් නැත, ආගම් වාදයක් නැත, පුජ්‍යලවාදයක් නැත, මේ තියෙන සංකල්පවාදය පමණයි කියන විද්‍යාව මතුවීමයි මෙතන වෙන්න ඕනේ. එච්චරයි. අපි ළඟ සතෙක් පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ කියලා සතා පුජ්‍යලය ආත්මය මතු කරගෙන වැඩ කරන අයට ඉඩ දීලා බලාගෙන ඉන්න ස්වභාවයක් නැහැ. ඒ අයටත් සතා පුජ්‍යලය නැති වෙන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් නැති කරන්න ඕන. දැන් අපිට සත්වේ පුජ්‍යලයක් ආත්මයක් නැහැ කියලා සතා පුජ්‍යලයා ඉන්නවයි කියන මතයේ ඉන්න අයට අපි යටපත් කරන්න ඉඩ දීලා ඉන්න ඕනේ. එයා ඉන්නේ සතාගෙන් පුජ්‍යලයාගෙන් නම් සතාට පුජ්‍යලයාට තේරෙන භාෂා සහ ක්‍රමවේදී අනුගතව පාලනය සිද්ධ විය යුතුයි. කෙනෙකුට දක්වන කරුණාව යනු ඔහු නිවැරදි කිරීම, ඔහුට පව පුරව ගන්න තියෙන අවකාශය අඩු කරලා දාන එක. එහෙම නැතු ඉවසාගෙන සිටීම නොවේ. වරදක් නැත්නම් යම් තැනක ඉවසන්නට දෙයක් නැත. කෙනෙක් ඉවසනකොට ඒක හේතු සාධක තියෙනවා. මොනවද ඉවසන්නේ? හස්සාව නැති වෙයි කියලා ඉවසනවා. අපකීර්තියක් ලැබෙයි කියලා හිතනවා. මිනිස්සු මොනව හරි හිතයි කියලා ඉවසනවා. එහෙම නැත්නම් ප්‍රතිවාදියාගෙන් දරුණු ප්‍රතිරෝධයක් එයි කියලා ඉවසනවා. ඔන්න ඔය වගේ ක්‍රමවලට තමයි ඉවසන්නේ. නමුත් ලෝතර බුදු කෙනෙක්ගේ ඉවසීම කියන එක තිබෙන්නේ රහතන් වහන්සේ නමගේ ඉවසීම තිබෙන්නේ ඒ ආකාරයට නෙමෙයි. උන්වහන්සේලා සාමාන්‍යයෙන් කියන දේ අහන්නේ නැති කෙනෙකුට දෙන දඬුවමත් හරි සරලයි. ඒ තමයි අනුශාසනා නොකර සිටීම. ඔවුන් කාර්යයන් වලට තම කාර්යයන් වලට සම්බන්ධ කර නොගැනීම, භජනය නොකර සිටීම, බ්‍රහ්මන දණ්ඩණය, බ්‍රහ්ම දණ්ඩණය කතා නොකර සිටීම, ආශ්‍රය නොකර සිටීම, ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. එච්චරයි. එලෝ එලෝ අපහර දීමක් නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඒක හරි අකාරුණිකයිනේ කියලා. බෑ. ඒකෙන් ඔහුටත් අහිතක් වෙනවා. ඒ ප්‍රතිපත්තියටත් අහිතක් සිද්ධ වෙන නිසා. ඒක යථාර්ථවාදීත්වය. ඒ නිසා සීල දෙනාටම හෝ එක පාර්ශවයකට නැත්තම් සද්ධර්ම මාර්ගයට හිත පිණිස පවතින ක්‍රියාමාර්ග අනුගමනය කළ තියෙනවා. කරුණාව යනු එක විද්‍යාත්මකයි. මෝඩ දයාවක් නෙමෙයි. මෝඩ දයාවක් තිබුණොත් පීනන්න බැරි අයත් ගඟට පනිනවා මිනිස්සු ගොඩ ගන්න. අවසාන එක මරණයක් වෙනකොට දෙන්නෙක් ගොඩ ගන්න සිද්ධ වෙනවා. විද්‍යාත්මක නම් එයා පීනන්න පුළුවන් කෙනෙක් හොයලා දහනුව ගඟට අරයා බේරන් එන්න කියලා. අන්න කරුණාව විද්‍යාත්මක වෙන්න ඕන. ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගයක් තියෙන්නේ. කාය විඥානයේ තුල තැම්පත් කරන ලද සමුදායක් තියෙනවා. සිතවිලි එතනින් ඔබට තිබෙන මනෝපාදානයක් තියෙනවා. ඒකින් ඉවත් වෙන්න පුළුවන්. ඉතින් මනාව ධර්මයේ පිහිටවන්න දහස්වරක් උදාහරණ දක්වලා තියෙන්නේ. අර ඔටුවාගේ පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වගේ කියලා. ඔටුවාගේ පිට හරි මෙහෙම අර අලියගේ පිට වගේ නෙමෙයිනේ නේද උල්. ඒක උඩ ඩොඹ ගෙඩියක් තිබ්බාම ඔටුව මෙහෙම ලොකු චලනයකින් යන සතෙක්. ඔගේ කොන්ද හරියට චලනය වෙන ඔටුවගේ. අනිත් අලියා වගේවත් ඉච්චර චලනය වෙන්නේ අලියාගේ. නමුත් ඔටුවගේ ගොඩාක් චලනය වෙනවා. ඒක හරියට කියනවා ඔටුවගේ පිටේ ඩොඹ ගෙඩියක් තියෙනවා වගේ කියලා. ඩොඹ ගෙඩිය කියන්නේ පොඩි නිල් ගෙඩියකට වඩා පොඩක් ලොකු රවුම් ඇටයක්. දොඹැටේ ඒක තියන්න පුළුවන් කමක් නැහැ. ඩොග්ගාල වැටෙන එක අඩියක් තියෙනකොටම. ඉතින් ඒ නිසා ඔබත් ඒ වගේ උත්සාහයක නියැලෙන්නේ. ඉතින් හරියටම ධර්මයේ වැටහෙන වෙලාවේදී තමයි මුළු මහත් ජීවිතේම එළිය වෙන්නේ. කවිහෙත විද්වන්සිනේ වෙලා අධ්‍යාත්මය තුල කිසිවක් නැතුව තියෙන ඊට පස්සේ බාහිර තියෙන ප්‍රශ්න ගැටලු ඒව විසඳගෙන යනවා. එයාගේ ඒක අධ්‍යාත්මය තුල ඒක ගැටලුවක් නෑ. එයා ඒ බාහිරට අවශ්‍ය කරන පරිදි වෘත්තීය මට්ටමින් සහ න්‍යායාත්මක හා ප්‍රතිපත්ති අනුව ඒ දේවල් කරගෙන යනවා. ඒකේ ධර්මයේ ප්‍රශ්නයක් නෑ. භෞතිකව සියල්ල පරිහරණය කරන්න අධ්‍යාත්මිකව සියල්ල අතහැර. සියල්ල අතහැරීම යනු පිළිකුල් කිරීම හෝ ඉවත් කිරීම නොවේ. අන්සතු කිරීම නොවේ. මේක අන්සතු වීමට හෝ තමාසතු කිරීමට කිසිවක් නැත. අන්සතු කරන්න ගියොත් මේකත් උපාදානයක් වෙනවා. කිසිවක් අන්සතු නැත. කිසිවක් තමන් සතුවද නැත. එයයි සත්‍ය. කිසිවක් අන්සතු නැත. කිසිවක් තමන් සතුවද නැත. ඔබට මොකද හිතෙන්නේ ඥානනය කරන්න? දැන් ඔබට තේරෙන්නේ නැත්නම් ඔබ වහාම ඥානනය කරන්න විමසන්න. එයින් එන සාරය ඔබේ ජීවිතය ආත්මය බවට පත් කරගන්න. කුමක්ද ඔබට වැටහෙන්නේ? කිසිවක් අන්සතු නැත. කිසිවක් තමන්ද සතු නැත. මොකද උත්තරේ තමන්ට එන? ඒ සත්‍යයක්ද ඒ අසත්‍යයක්ද? ඒ ධර්මය මෙනෙහි කරනකොට ඒ ධර්මය තුල පිහිටනකොට ඔබේ මනසට දැනෙන දේ මට කියන්න. ඒ ධර්ම කරුණ ඇහෙනකොට ඔබට දැනෙන දේ මට කියන්න. ඒ ධර්ම කරුණ මෙනෙහි කරනකොට ඔබට දැනෙන දේ මට කියන්න. කිසිවක් අන්සතු නැත. කිසිවක් තමන් සතුවද නැත.